ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දැන් ඔබට පේනවා ඇති මේ වේදිකාව මත ඉතාම ලස්සනට පිළියෙල කරපු මණ්ඩපයක මේ කල්ප සීයක් ඇතුළත 15 වදාළ බුදුරජාණන් වහන්සේලාගේ නාමයෙන් මෙතන බුදුරජාණන් වහන්සේලා උදෙසා පුද පූජාවන් පිළියෙල කරලා තියෙන ආකාරය. මේ කල්ප සීය ඇතුළත වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලා තමයි මෙතනින් දැක්වෙන්නේ. පළමුව වැඩ සිටින්නේ විපස්සී බුදුරජාණන් වහන්සේ, දෙවනුව සිඛී බුදුරජාණන් වහන්සේ, තුන්වෙනුව වෙස්සභූ බුදුරජාණන් වහන්සේ, හතරවෙනුව කකුසඳ බුදුරජාණන් වහන්සේ, පස්වෙනුව කෝණාගමන බුදුරජාණන් වහන්සේ, හයවෙනුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේ, හත්වෙනුව අපගේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේ, සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අවබෝධය සමානයි. සියලුම බුදුරජාණන් වහන්සේලා ධම්මචක්කපවත්තන දේශනෙන් තමයි උන්වහන්සේලාගේ ධර්මයේ දේශනා ආරම්භ කරන්නේ. මේ සත්බුදුරජාණන් වහන්සේලා වන්දනා කිරීම බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා රහතන් වහන්සේලාගේ යුගයේ ආරම්භ වෙච්ච එකක්. ඉතින් පින්වතුනි, දැන් අපි කවුරුත් මේ බුදුරජාණන් වහන්සේලා උදෙසා මේ පුද පූජාවන් පවත්වන්ට තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේනාගේ ජීවිත ස්වභාවයේ සමානයි. නමුත් මේ ලෝකේ අනිත් සියලු දෙනා එක අසමානයි. බුදුරජාණන් වහන්සේලාගේ චරිත ලෝකේ අනිත් සියලු දෙනා සමග අසමාන නිසා උන්වහන්සේලාට කියනවා අසම කියලා. බුදුරජාණන් වහන්සේලා සමග පමණක් සමාන වන නිසා උන්වහන්සේලාට කියනවා අසම සම කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් තුසිත ලොයින් නික්මිලා මව් කුස පිළිසිඳ ගන්නකොට මේ ලෝකේ අපායක් තියෙනවා, ලෝකාන්ත නරකය කියලා. ඝන අන්ධකාරයේ තියෙන අපායක්. ඒක ඕපපාතිකව සතුන් උපදිනවා කර්මානුරූපව. ඉපදුනාට පස්සේ කරවලේ තමන් ඉන්නවා මිසක් කොච්චර කරවලද කියනවා නම් ලෝකේ තව කවුරුවත් ඉන්නවා කියලා දන්නේ නැහැ යා. ඒ ලෝකාන්ත නරකයට පවා ආලෝකයක් පහළ වෙනවා ඒ මොහොතට. එතකොට ලෝකාන්ත නරකයේ ඉන්න සතුන් එකිනෙක අඳුන ගන්නවා, අනේ තවත් අය ඉපදිලානේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් මෞකසී පිළිසිඳ ගන්නකොට ඒ එළිය පහළ වෙන්නේ. මෞකසීන් බිහි වෙනකටත් එහෙමයි. දසදහසක් ලෝක ධාතුවට ආලෝක බිහිදෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කොට වදාළ වෙලාවේ දසදහසක් ලෝක ධාතුවට දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා ආලෝකේ විහිදුනා. ඉතින් බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියා දෙන්නයි. ඉතින් බලන්න කොයිතරම් දුර්ලභ සිදුවීමක්ද බුදුරජාණන් වහන්සේගේ විස්තරය දැන් අපිට පිළිවෙලින් වන්දනා කරනකොට මේක දැනගන්න ලැබෙනවා, අහගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පිඟුතුන් කවුරු සතුටු වෙන්න අපි සරණ ගියේ කොයිතරම් ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාද, කොයිතරම් ශ්‍රේෂ්ඨ උත්තමයන්ද. ඒ නිසා අපි ඒක හොඳට තේරුම් ගන්නට ඕන. ලංකාවේ වුණත් බොහොම සුළු පිරිසටයි අවබෝධයෙන් යුක්තව තිසරණේ පිහිටන්ට ලැබිලා තියෙන්නේ. වැඩි පිරිසකට ඒ අවස්ථාව නැහැ. ඉතින් ඒ නිසා මේ පිංගතුන්ගේ මනුස්ස ජීවිතයේ පලනෙලන අවස්ථාවක් තමන්ට මේ වගේ ගුණධර්ම රකගන්න, මේ වගේ ධර්ම ශ්‍රවණය කරන්න මේ ඔක්කොම ලැබුණේ තමන්ගේ මිනිස් ලෝකෙන් තමන් ලැබූ ඇස් වලින් ඵල ලැබනවා, මේ තමන් ලැබූ කන් වලින් ප්‍රතිඵල ලැබෙන මොහොතයි කියලා සන්තෝෂයට පත් වෙන්න. දුර්ලභ මනුස්ස ජීවිතේ ලැබුණා, ඊටත් වඩා දුර්ලභ වූ බුද්ධ ශාසනය ලැබුණා. ඉතින් ඒ නිසා අපට මේ වෙලාවේ අපි මේ වෙලාවේ මේ සද්බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අපේ හිත පහදවා ගන්නවා නම් අපට අපේ ජීවිතේ පුරාම හිත හිතා අනුස්මරණීය මහා පින්කමක් සිදු කරගත්තා කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. මා සමග ඉස්සෙල්ලම වන්දනා නමස්කාරය කියලා ඊට පස්සේ පූජා කරන්න. නමස්කාර වේවා බුදු රුවනත සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනත සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනත සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ස්වාමියෝ බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු සේක රහසිංවත් පවුන කළ සේක සියලු පාපයන්ගෙන් මිදුනසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වනසේක බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොවැලුනසේක නොගැටුනසේක මුලානෝනසේක ආසාව දුරු කළසේක කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආසාව දුරු කළසේක නාසයින් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි නොවැලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආසාව දුරු කළසේක දිවෙන් රස විඳ ඒ රසය කෙරෙහි නොවැළුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආසාව දුරු කළසේක කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොවැළුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආසාව දුරු කළසේක මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නොවැළුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආසාව දුරු කළසේක බුදුරජාණන් වහන්සේලා අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක මාගේ ස්වාමියෝ බුදු රජාණන් වහන්සේලා ගුරුපදේශ නැතිවම තමන් වහන්සේලාගේ නුවණින්ම චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥාන වශයෙන්ද කෘත්‍ය ඥාන වශයෙන්ද කෘතඥාන වශයෙන්ද පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළොසකින් යුතුව අවබෝධ කොට වදාළ නිසා බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක මාගේ ස්වාමියෝ බුදු රජාණන් වහන්සේලා ඉරුදි ප්‍රතිහාර ඥානය ලබාගත්සේක මනෝමය ඉරුදි ඥානය ලබාගත්සේක පරචිත්ත විජානන ඥානය ලබාගත්සේක. ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය ලබාගත්සේක. දිව්‍ය ශ්‍රවණය ලබාගත්සේක. දිවස් නුවණද ලබාගත්සේක. සියලු සත්වයන් ගැන ආසයානුසය ඥානය ලබාගත්සේක. පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගත්සේක. චුතුප්පපාත ඥානය ලබාගත්සේක. ආසවක්ඛය ඥානය ලබාගත්සේක. මෙසේ අනන්ත වූ ඥාන බලයෙන් යුතු අනන්ත වූ විද්‍යාවෙන් යුතු ඒට අනුවම පවත්වන උතුම් හැසිරීමෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේලා විජ්ජාචරණ සම්පන්න වනසේක. විජ්ජාචරණ සම්පන්න වනසේක. විජ්ජාචරණ සම්පන්න වනසේක. මාගේ ස්වාමීයු බුදුරජාණන් වහන්සේලා සුන්දර නිවන් මග අවබෝධ කරගෙන සුන්දර නිවනට පැමිණ වදාළ නිසා සුගත වනසේක. සුගත වනසේක. සුගත වනසේක. මාගේ ස්වාමීයු බුදුරජාණන් වහන්සේලා මේ සියලු ලෝක ධාතුද අනන්ත සක්වලද සියලු සත්වයන්ගේ ජීවිත පැවැත්මද අවබෝධ කරගෙන ඒ සියලු ලෝකවලින් නිදහස් වී වදාළ නිසා ලෝක විදුවනසේක. ලෝක විදුවනසේක. ලෝක විදුවනසේක. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේලා ඉර්ධි ප්‍රාතිහාරයෙන්ද අනුශාසනා ප්‍රාතිහාරයෙන්ද ආදේශනා ප්‍රාතිහාරයෙන්ද මහා කරුණාවෙන් අකීකරු දෙව් මිනිසුන් දමනය කොට දහමට කීකරු කරවා අමා නිවනට පමුණුවා වදාළ නිසා අනුත්තරෝ පුරිස ධම්මසාරථී වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරථී වනසේක අනුත්තර පුරිස ධම්ම සාරති වනසේක මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේලා බුද්ධිමත් දෙවියන්ටද බුද්ධිමත් මිනිසුන්ටද සසර කතරින් එතෙර වීම පිණිස අනුශාසනා කොට වදාළ නිසා සත්තා දේව මනුස්සානං වනසේක සත්තා දේව මනුස්සානං වනසේක සත්තා දේව මනුස්සානං වනසේක මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේලා අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය නම් වූ මිහිරි ශ්‍රී සද්ධර්මය සියලු සතුන් වෙත මහා කරුණාවෙන් ඉතා පැහැදිලි ලෙස ඉතා සුන්දර ලෙස පැහැදිලි වචන වලින් පැහැදිලි අර්ථ වලින් දේශනා කොට වදාළ නිසා බුද්ධ වනසේක බුද්ධ වනසේක බුද්ධ වනසේක මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේලා මේ සියලු සම්බුදු ගුණ දරා වැඩ සිටිනසේක. හිරුසඳු එළිය පරදින අනන්ත ප්‍රඥා ලෝකයෙන් බබලනසේක. මහා කරුණාවෙන් සිසිල් වී ගිය හද මඩල ඇතිසේක. බුදුරජාණන් වහන්සේලා භගවාවනසේක. භගවාවනසේක. භගවාවනසේක. මෙසේ අනන්ත අප්‍රමාණ ගුණ ඇත්තෝ අනන්ත ගුණ ඇති අනන්ත නුවණ ඇති අනන්ත සිල් ඇති අනන්ත සිහිනුවණ ඇති අනන්ත වීරිය ඇති අනන්ත සමාධි ඇති අනන්ත ප්‍රඥා ඇති අනන්ත විමුක්ති ඇති අනන්ත විමුක්ති ඥාන දර්ශන ඇති මහා කරුණාවෙන් සමන්විත මහා ප්‍රඥාවෙන් සමන්විත විපස්සී නම් බුදුරජාණන් වහන්සේගේ පතන් ගෞතම නම් අපගේ බුදුරජාණන් වහන්සේ දක්වා මේ ලෝකය තුල මේ කල්ප සියය ඇතුළත වැඩ සිට වදාළ බුදුරජාණන් වහන්සේලාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මේ සත් බුදුරජාණන් වහන්සේලා උදෙසා මේ බබලන පහන් ආලෝක පූජා කරමි. පූජා වේවා. මේ පැතිරෙන සුවඳ දුම් පූජා කරමි. පූජා වේවා. මේ පිවිතුරු සුවඳ මල් පූජා කරමි. පූජා වේවා මේ සිසිල් පැන් පූජා කරමි පූජා වේවා මේ මිහිරි ගිලන් පස පූජා කරමි පූජා වේවා මේ සියලු අෂ්ඨපාන වර්ග පූජා කරමි පූජා වේවා ඉතා යහපත් ලෙස පිළියෙල කරන ලද චතුමදුර සහිත වූ සියලු පූජාවන් පූජා කරමි පූජා වේවා මේ අෂ්ට පරිස්කාරද පූජා කරමි පූජා වේවා මේ සියලුම පූජාව විපස්සී නම් වූ බුදුරජාණන් වහන්සේගේ පටන් ගෞතම නම් වූ අපගේ බුදු සමිඳුන් දක්වා සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා සාදර ගෞරවයෙන් පූජා කරමි පූජා විත්වා පූජා විත්වා පූජා විත්වා සාදු සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මීට 91 කල්පයකට කලින් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000යි. ඒ කාලේ විපස්සී කියන බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණා. උන්වහන්සේ ඉපදුනේ දඹදිව බන්දුමති කියන නුවර බන්දුම රජතුමා පියාණන් බන්දුමති බිසව මෑණියන්. උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා මාස 8ක් දුෂ්කර ක්‍රියා කළා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වී වදාලා පළල් රුක් සෙවණක උන්වහන්සේට අග්‍ර ශ්‍රාවක දෙනමක් වැඩ සිටියා ඛණ්ඩ 30 නමින්. උපස්ථාන කළ අශෝක නම් වූ ස්වාමින් වහන්සේ මහරහතන් වහන්සේලා 160,000ක් පිරිවරාගෙන දඹදිව තලේ පුරා වැඩම කරලා ඒ යමා නිවන් සුව බෙදා දුන්නා. අපි ඒ විපස්සී බුදුරජාණන් වහන්සේට මේ පුද පූජාවන් පූජා කරමි පූජා වේවා කියන අදහස ඇති කරගෙන කියන්න කවුරුත් විපස්සී මුනි රජුන් පළල් රුක් සෙවණිදී පස්මරුන් පරදවා ලොවට සම්බුදු වුණා ඇවිල්ල ගිය සිත් සතන් නිවිසන සීගියා අමාසුව සැලසුනා පිරිනිවිසත පුනා අදත් සිහි කරමි මම් උතුම් බුදු රජාණන් පුදාමේ මල් පහන් නැමි වඳිනෙමි බැතින් සාදු සාදු සාදු. ඊට පස්සේ පින්තුනි කල්ප 60ක් බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ නැහැ. ලෝක සත්‍යය අඳුරෙම ඉපදිලා අඳුරෙම මිය ගියා. කල්ප 60කට පස්සේ ආයමත් මේ ලෝකේට ආලෝකයක් උදා වුණා. සික්ඛී නම් වූ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වුණා. එතකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 70,000යි. අරුණවතී කියන නගරේ දඹදිව තලයේ අරුණ රජතුමා තමයි පියාණන්. ප්‍රභාවතී බිසව තමයි මෑණියන්. දුෂ්කර ක්‍රියා කළා උන්වහන්සේ මාස 8ක්. දුෂ්කර ක්‍රියා කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරලා අන්ත දෙක අතහැරලා ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරලා ඇටඹ රුක් සෙවණකදී ලෝතුරා සම්බුද්ධත්වයට පත් වුණා. අභිභූ සම්භව නමින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් සිකී බුදුරජාණන් වහන්සේට වැඩ සිටියා. උපස්ථාන කළා ඛේමංකර කියන ස්වාමින් වහන්සේ. රහතන් වහන්සේලා ලක්ෂයක් පිරිවරාගෙන දඹදිව තලයේ පුරා සැරිසරා වැඩියා. ඒ සිකී බුදුරජාණන් වහන්සේට මේ පුද පූජාවන් පූජා කරමි, පූජා වේවා කියලා. සික්ඛී බුදු රජාණන් ඇතැඹ රුක් සෙවණිදී සියලු කෙලෙසුන් නසා ලොවට සම්බුදුනා හැමගේ දුක දුරුනා අමාසුව සැලසුනා සැනසීම ඇති වුණා පිරිනිවිසත පුනා අදත් සිහි කරමි මම් සික්ඛී බුදු රජාණන් පුදාසුවඳින් මලින් වැතිර වඳිනෙමි බැතින් සාදු සාදු සාදු. ඒ කල්පයේම පහළ වුණා බුදුරජාණන් වහන්සේ නමක්. මිනිසුන්ගේ ආයුෂ තව අවුරුදු 1000ක් පල්ලෙහාට බැස්සට පස්සේ, ඒ කියන්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60,000 වෙච්ච කාලේ විස්සබූ කියන බුදුරජාණන් වහන්සේ අනෝම කියන නගරේ උන්වහන්සේ ඉපදුනේ. සුප්පතීත කියන රජතුමා තමයි පියාණන්, යසවතී කියන බිස උන්වහන්සේ තමයි මෑණියන්. 6 මාසයක් දුෂ්කර ක්‍රියා කරලා සල් රුක් සෙවණක ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා. ඒ වෙස්සබූ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වුණේ සෝන උත්තර නම් ස්වාමින් වහන්සේලා. උපස්ථාන කළේ උපසන්ත නම් ස්වාමින් වහන්සේ. 80,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන ඒ වෙස්සබූ බුදුරජාණන් වහන්සේ දඹදිව් තලයේ සිසාරා වැඩම කළා. ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා මේ මල් පහන් සුවඳ දුම් ආදිය ගිලම් පසාදිය පූජා කරමි පූජා වේවා කියන අදහස ඇති කරගන්න. සාදු. ඊට පස්සේ පින්තුනි කල්ප 30ක් බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ නැහැ. අන්ධකාරෙම ලෝ සතුන් ඉපදිලා අන්ධකාරෙම මිය ගියා. කල්ප 30කට පස්සේ වුණ අපට මේ මහා භද්‍ර කල්පය ඇති වුණා. මේ මහා භද්‍ර කල්පයේ මිනිසයන්ගේ ආයුෂ අවුරුදු 40,000 වෙනකොට කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වී වදාලා දඹදිව් තලයේ කේමවතී කියන නගරේ අග්ගිදත්ත බ්‍රාහ්මණතුමා පියාණන් විශාඛා බ්‍රාහ්මණතුමිය මෑණියන් අබිනිෂ්ක්‍රමණය කරලා 8 මාසක් දුෂ්කර ක්‍රියා කළා. මහරි රුක් සෙවණක සියලු කෙලෙසුන් නසා දසමාර සේනා පරාජය කොට ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වී වදාලා විදුර සංජීව නමින් උතුම් රහතන් වහන්සේලා දෙනමක් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වුණේ උපස්ථාන කළේ බුද්ධිජය කියන ස්වාමින් වහන්සේ. 40,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන දඹදිව් තලයේ පුරා සිසාරා වැඩම කළා. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේට මේ පුද පූජාවන් පූජා කරමි පූජා වේවා. මේ භද්‍ර කල්පයේ කකුසන්ද මුනි රජුන් මහරි රුක් සෙවණදී ලොවට සම්බුදුනේ දුක ශෝක දුරුනා සනසීම ඇති වුණා සදාකාලික අමා නිවන් සුව සැලසුණා. අදත් සිහි කරමි මම් උතුම් බුදු රජාණන් පුදා මේ මල් පහන් වන්දිමි සිත සොම්නසින්. සාදු. මේ මහා භද්‍ර කල්පයේම මිනිසුන්ගේ ආස තව අවුරුදු 10,000කින් අඩු වුණා. මිනිසුන්ගේ ආස 30,000 වෙනකොට කෝණාගමන කියන බුදුරජාණන් වහන්සේ පහළ වී වදාලා දඹදිව් තලයේ සෝභවතී කියන නුවර යඤ්ඤදත්ත කියන බ්‍රාහ්මණතුමා පියාණන් උත්තරා කියන බ්‍රාහ්මණතුමිය මෑණියන් ඒ කෝණාගමන බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ 6 මාසයක් දුෂ්කර ක්‍රියා කරලා දිඹුල් රුක් සවනකදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කොට ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වී වදාලා බියෝස උත්තර නමින් රහතන් වහන්සේලා දෙනමක් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වුණේ උපස්ථාන කළේ සොත්තිජ කියන ස්වාමින් වහන්සේ මහරහතන් වහන්සේලා 30,000ක් පිරිවරගෙන දඹදිව් තලයේ පුරා සිසාරා වැඩමින් අමාවැසි වැස්සුවා ඒ කෝණාගමන බුදුරජාණන් වහන්සේට මේ පුද පූජාවන් පූජා කරමි පූජා වේවා තිලෝ ගුරු මුනි රජුන් නමින් කෝණාගමන දිඹුරුක් සෙවණෙදී බුදු රැසින් බැබළුනේ අමාවැසි වහිනවා දුක ශෝක නිවෙනවා සනසීම ලැබෙනවා ලොවට සිත සැදෙනවා අදත් සිහි කරමි මම් උතුම් බුදු රජාණන් පුදාසුවඳින් මලින් වන්දිමි සිත සුම්නසින් සාදු සාදු සාදු ඊළඟට මිනිසුන්ගේ ආයස ආයමත් 10,000කින් අඩු වුණාම මිනිසුන්ගේ ආයස අවුරුදු 20,000 වුණාම මේ මහා භද්‍ර කල්පයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණා. දඹදිව බරණැස් නුවර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඉපදුණි. බ්‍රහ්මදත්ත කියන බ්‍රාහ්මණතුමා පියාණන් ධනවතී කියන බ්‍රාහ්මණතුමිය මෑණියන් දුෂ්කර ක්‍රියා කළා සතියක්. නුගරුක් සෙවණකදී සියලු කෙලෙසුන් පරදවා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වී වදාලා. තිස්ස භාරද්වාජ නමින් රහතන් වහන්සේලා දෙනමක් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා හැටියට වැඩ සිටියා. උපස්ථාන කළා සර්වමිත්‍ර කියන ස්වාමින් වහන්සේ. 20,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන දඹදිව් තලයේ සිසාරා වැඩම කළා. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මේ මල් සුවඳ දුම් ගිලම් පසාදිය පූජා කරමි පූජා වේවා. කාශ්‍යප බුදුරජුන් සිහිල් නුග සෙවණෙදී සියලු කෙලෙසුන් නසා ලොවට සම්බුදු වුණා බුදු සමිඳුගේ නිතින් ගලා කරුණා දහර සිත ශෝක නැති වුණා අමා සුව සැලසුණා අදත් සිහි කරමි මම් උතුම් බුදු රජාණන් පුදාමේ මල් පහන් වන්දිමි සිත සුම්නසින් සාදු සාදු සාදු. ඊළඟට මිනිසුන්ගේ ආයුෂ අඩු වෙලා අඩු වෙලා අවුරුදු 120ට ආයුෂ ඇති වුණා. අවුරුදු 120ට ආයුෂ ඇති වුණ මේ යුගයේ අපේ වාසනාව ආයමත් උදා වුණා. ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වී වදාලා කපිලවස්තු නගරේ සුද්ධෝදන රජතුමා පියාණන් මායාබිසව මෑණියන් සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්ට සිද්ධ වුණා. නිරංජර ගන්තිරේ ගයාවේ අසතුරු සෙවණෙදී අද වගේ විසක් පුන් පොහොව දවසක සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාලා සාරිපුත්තු මොග්ගල්ලාන නමින් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා දෙනමක් වැඩ සිටියා. ආනන්ද නමින් පින්වත් ස්වාමීන් වහන්සේ නමක් උපස්ථාන කළා. රහතන් වහන්සේලා 1250 පිරිවරාගෙන දඹදිව තලයේ සිසාරා වැඩම කළා. අපගේ ස්වාමීයු අපගේ ශාස්ත්‍රූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ගෞතම බුදුරජාණන් වහන්සේට මේ මල් පහන් සුදු දුම් ගිලන් පසාදී පූජාවන් පූජා කරමි පූජා වේවා. ගයාවේ ගන්තෙරේ උතුම් වජිරාසනේ බෝසතුන් බුදුනේ මේ වෙසක් පොහෝ දිනේ මිහිරි බණ දෙසන විට අමා ගඟ ගලනවා කන්යුමා අසන විට සිත සෝක නිවෙනවා ගුණ නුවණ වැඩෙන විට සසර දුක ගෙවෙනවා බුදු ගුණය සිතන විට නිවන් සුව දැනෙනවා. අදත් සිහි කරමි මම් අපේ බුදු රජාණන් පුදාමේ මල් පහන් වන්දිමි සිත සුම්නසින් පුදාමේ මල් පහන් වන්දිමි සිත සුම්නසින් පුදාමේ ගිලන් පස වන්දිමි සිත සුම්නසින් සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපේ අලුත් අවුරුද්ද හරිම සුන්දර එකක්. බලන්න මේ ජනවාරි පළවෙනිදාට මේ සුන්දරත්වය තියෙනවද? මේ සුන්දරත්වය නෑ. පුස් වෙඩි හඬ ඇහෙනවා. මෝඩ මිනිස්සු පුස් ශබ්ද කළා අවුරුද්ද සමරනවා. ජනවාරි පළවෙනිදා අපේ අවුරුද්ද නෙවෙයි. ඒක අන්‍යාගමිකයන්ගේ වර්ෂයයි. අපේ අවුරුද්ද මේ ලැබුවා අද. අපේ අවුරුද්ද ලබනකට බලන්න වෙනස. දන්සල් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, ධර්ම ශ්‍රවණය කරනවා, සත්බුදු රජාණන් වහන්සේලාට පූජා පවත්වනවා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕන කියලා අදිෂ්ඨාන කරගන්නවා, මේ ගෞතම බුද්ධ ශාසනයම මම නිවන් දකිනවා කියලා හිතට ඇතුළු කරනවා. බලන්න අපේ බුද්ධ වර්ෂී කොයිතරම් අසිරිමත්ද. ඔන්න අලුතින් 2547 වසර ලැබුවා. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පා වදාළ දිනේ ටිකින් ටික ඈත් වෙනවා. බුද්ධ ශාසනය අවසාන වේගන යන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇතුළු වෙන ගිහි පැවිදි අය නිසා. බුදුරජාණන් වහන්සේ වදාළා එහෙම වෙන්න දෙන්න එපා කියලා. උන්වහන්සේ වදාළ මේ බුද්ධ ශාසනය බොහෝ කාලයක් මේ ලෝකේ පවතිවා කියලා. බුද්ධ ශාසනය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයට. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ලෝකේ පුරා හඬ නංවනංවා පැතිරේවා. මේ සියලු බෞද්ධ ජනතාවගේ සිත් තුළ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන අදහස ඇති වේවා. සියලු දෙනා හරීම සතුටු සිටින් මිහිරි හඬින් චතුරාර්ය සත්‍ය ධර්මයේම පවසත්වා. සියලු දෙනාම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ බැබලේවා. පිංගතුනි, පෙරේද රාත්‍රියේ ඉඳලා විශාල පිරිසක් මේ පැමිණිලා ඉතාම දුෂ්කරතා යටදී වෙහෙස මහන්සි වෙලා කාලය ගත කරලා ඉතාම දුෂ්කරතා යටදී තමයි අපි මේ කටයුතු කරන්නේ. ප්‍රමාණවත් ඉඩ පහසුකම් නැහැ. දහස් සංඛ්‍යාත පිරිසක් මේ ස්ථානයට පැමිණිලා පෙහෙවස් සමාදන් වෙලා තමන්ගේ ජීවිතේට අනුස්මරණීය පුණ්‍ය ධර්ම රැස් කරගත්තා. ලබන අවුරුද්ද 2548 වෙනකම්ම හිත හිතා සතුටු වෙන්න පුළුවන් පිනක් රැස් කරගත්තා. ඉතින් මේ වෙනුවෙන් විශාල පිරිසක් උදව් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ පින්වතුන්ට දානමාන ආදීන් යපෝපස්ථාන කරන්ට විශාල පිරිසක් යපෝපස්ථාන කළා. ඒ වගේම හිල් දානේ සපයන්ට නුවර භාවනා වැඩසටහනේ පින්වතුන් විශාල සහයෝගයක් දුන්නා. දහවල් දානේ පිණිස ඒ වගේ උපකාර කළා. අද දවල් දානේ පිණිස තුල්හිරියේ බෝටික්ස් ව්‍යාපාරයේ පින්වතුන් උපකාර කළා. ඒ වගේම වැහැර හමුදාවේ හමුදා කැම්ප් එකේ ප්‍රධාන පින්වතුන් දන්සලකින් සහයෝගය ලබා දුන්නා. ඒ වගේම මේ කටයුතු වලට අපට උපකාර කරන අර පහළ තිබෙන ශාලාව, ඔබ දකින්නත් දැන් අලුතින් හදාගෙන යන දාන ශාලාව, දැනට දයාවංශ දයකුඩි මහතා 18 ලක්ෂයක් වේදම් කරලා තියෙනවා මේ ශාලාවට. ඉතින් එතුමා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ශාලාව හදමින් සිටිනවා. ඉතින් මේ හැම එකකින්ම අපිට ප්‍රයෝජනෙ ලැබෙනවා. ඊට ඒ වගේම මේ කටයුතු සඳහා නන්නයුරින් සහයෝගයේ උපකාරී දීපු විශාල පිරිසක් ඉන්නවා. මිල මුදලින් ආධාර උපකාර කරපු විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා සීලු දෙනා නම් වශයෙන් කියන්න අමාරුයි. නමුත් විශේෂයෙන්ම අප පින් දෙන්න ඕන පිරිසක් සිටිනවා. ඒ තමයි මහමෙවුනාවේ උපස්ථාන කමිටුව. මහමෙවුනාවේ උපස්ථාන කමිටුවේ සභාපතිතුමා ඇතුළු ඒ සියලුම පින්වතුන් අප්‍රමාණ කැපවීමකින් නිදි නොලබා පුදුමාකාර විදිහට ස්වේච්ඡාවෙන් මේ කටයුතු සිද්ධ කරන්නේ. ඒ නිසා මේ සියලු දිනාටම ඒක බොහොම සතුටුදායකයි. ඒ වගේම විශේෂයෙන්ම පින් අනුමෝදන් කරන්න තියෙනවා. මේ මහමෙවුනාවේ කටයුතු වලදී මට නිරන්තරයෙන්ම අපෝපස්ථාන කරන මේ ස්වාමින් වහන්සේලාට අපෝපස්ථාන කරන අපේ රණසිං අයියා විශාල කැපවීමකින් මේ කටයුතු සඳහා උරු දීලා ඉන්නවා. ඒ වගේම අනිත් මේ අසපුවේ වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේලා සියලු දෙනාම විශාල අනුග්‍රහයක් මේකට දක්වලා තිබෙනවා. ඊළඟට මේ අසපුවේ සිටින පින්වත් දරුවන් සියලු දෙනා, ඒ වගේම අපගේ පින්වත් කැපකරු මහතා ඇතුළු ඒ සියලු පින්වතුන් විශාල අනුග්‍රහයක් දක්වලා තියෙනවා. ඒ නිසා මේට සහභාගී වුණ අය මෙතිකයි කියලා කියන්න බෑ. මල් වලින් අනුග්‍රහ දැක්වුවා මේ සත්බුදු පූජාවට. බණ්ඩාරවිල භාවනා වැඩසටහනේ පිංතුන් බණ්ඩාරවිල සිට මේ ලස්සන මල් ගිනල්ලා මේ සත්බුදුරජාණන් වහන්සේලාට පූජා පිණිස තැන්පත් කළේ. එනිසා විශාල පිරිසක් සිටිනවා අපට නම් වශයෙන් කියලා ප්‍රමාණ කරන්න බැරි තරම් පිරිසකගේ සහයෝගයක් උපකාරයක් මේ කටයුතු වලට ලැබුණා. ඊළඟ විශේෂ කාරණේ තමයි මේට සම්බන්ධ වෙන පින්වතුන් කවුරුවත් Tamanගේ නම කියාගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒ පිනේ වටිනාකම දන්න නිසා. දැන් පින සිදු වෙලා ඉවරයි. ලෝකේ කාටවත් මේ පින හොරකම් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ඇහුවා මේ සොරකම් කරන්න බැරි මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා සොරකම් කරන්න බැරි දී පින. ඉතින් ඒ පින තමයි මේ රැස්ුනේ. ඉතින් සියලු දෙනා උපකාර කරනවා. ඒ නිසා මේ වෙලාවේ විශේෂයෙන්ම අපි රැස් කරපු සියලුම පුණ්‍ය ධර්මයන් මේ මහමෙවුනාවේ වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේලාට අනුමෝදන් වෙලා ඒ පින්වත් ස්වාමින් වහන්සේලාට ඉතා ඉක්මනින් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. ඒ චතුරාරි සත්‍ය ධර්මයේ මේ ලෝකේ පුරා පතුරවන්නට තුනුරුවන්ගේ ආශිර්වාදේ සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරපු සියලුම පුණ්‍ය ධර්මයන් අපට මේ කටයුත්තට උපකාර කළ නොපෙනෙන ලෝකේ. ඒ නිසායි අපට වැස්ස නැත්තේ. නැත්තම් හැමදැනම වහිනවා. ඉතින් ඒ නිසා ඒ උපකාර ඒ අපට උපකාර කරපු අපින් පින් අනුමෝදන් වන පින්වත් දේව මණ්ඩලයක් මේ රැස් කරපු පින් අනුමෝදන් කරගෙන පින්වත් දිවිවරු වහ වහ චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. ඒ වගේම රැස් කරපු මේ සියලුම පුණ්‍ය ධර්මයන් අපනමින් මේ පරලෝකයේ සියලුම ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම ඥාති වර්ගයා සැපෙන් සැපේට පත්ත්වා. ඒ සියලුම ඥාතීන් සංසාර දුකින් අත මිදිත්වා. ඒ වගේම මේ රැස් කරපු සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්වත් සෑ විශේෂයෙන්ම අපි විශේෂයෙන්ම සිහි කළ යුතු මේ ප්‍රේමලාල් මහතා තරුණ පින්වතෙක් කාටත් ආදර්ශයක් සිල්වත් ජීවිතයක් ගත කරන තරුණ පින්වතෙක් මේ වගේ පුද පූජාවන්ට ලද මේ 216 වෙනි සත්බුදු පූජාව ඉතින් අපිට කරන්න තියෙන ලොකුම ආශිර්වාදය අපි කරමු. ඉතාම ඉක්මනින් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. ඒ වගේම මේ රැස් කරපු සියලුම පුණ්‍ය ධර්මයන් උපස්ථාන කමිටුවේ පින්වත් සියලු දෙනාටම අනුමෝදන් වෙලා ඒ සියලු දිනාට නිදුක් නිරෝග සැප සැලසේවා. චතුරාරි සත්‍ය ධර්මයෙන්ම අවබෝධ වේවා. ඒ වගේම මේ කටයුත්ත පිණිස මේ අවට ගම්වාසීන් විශාල වශයෙන් උදව් කරලා තිබෙනවා. තම තමන්ගේ නිවෙස් වලට වාහන ලබා වාහන දමන්නට, ඒ වගේම තම තමන්ගේ ඉඩකඩම් වලින් වාහන ගමන් කරන්නට යහම යා ඉඩ සලසා දුන්නා. නවාතෙන් පහසුකම් සලසා දුන්නා. ඒ පින්වත් සියලු දෙනාටම චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. ඒ වගේම මේ සඳහා නන්නවිරින් උපකාර කරන සහයෝගය දුන්න සෑම දෙනෙකුටම උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම මේ බුද්ධ ශාසනයේදීම අවබෝධ වේවා. අප සෑම සියලු දෙනාටම මේ පින එකසිය අනුමෝදන් වෙලා අප සෑම දෙනාගේම මෙලෝ ජීවිත වාසනාවන්ත වේවා. පරලොව සුගති සම්පස් සැලසේවා. සෑම දිනාටම බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවිසන සී පැමන වැඩිය නිත්‍ති මංගල පරම සුන්දර අමා මහ නිවන් සුව අවබෝධ වීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු ආසනාවේවා.